නීති ක්‍රියාත්මක කිරීමෙන් තොරව මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් කමක් නැහැ. එනිසා අපි දකින්නේ ලංකාව තුල පිළිගැත හැකි පරීක්ෂණයක් නොකරඳීමත් නරකයි. මොකද ඒකෙන් කරන්නේ ජාත්‍යන්තර පරීක්ෂණ තමයි. දෙවෙනි එක තමයි ඒක නොකර ජාත්‍යන්තර පරීක්ෂණ පිළිගැනීමත් වැරදි. එතකොට අපි කැමැත්තෙන් මේ ප්‍රශ්නෙට පිටස්තර පිළිසක් සම්මත කරනවා. ඒගොල්ලෝ නිරීක්ෂණ ලෙස ආවත් අපට උපදෙස් දෙන ආකාරයෙන් ආවත් ඉන්න අතර වෙන්නේ ඒගොල්ලෝ අර පුටුව කතාව තමයි ඔළුව දාගත්තොත් ඒගොල්ලෝ ඇඟ දාගන්න තාලේ ඒගොල්ලෝ දාන. එනිසා අපි කියන්නේ ඔළුව නෙමෙයි ඇඟිල්ලක්වත් දාන්න දෙන්න ඕනේ මේ ප්‍රශ්නෙට. මේක අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. අපේ රටේ ජනතාවගේ මානවකම් රකින්න එක්සත් ජනපදයේ අපට උගන්වන තැනට පත් කරන්න මොකටද? අපේ රටේ ආණ්ඩුවට සදාචාර නැද්ද? අපේ රටේ ආණ්ඩුවට සීලාචාරකමක් තියෙනවද? සදාචාරයක් තියෙනවද කම තුන? අපේ රටේ ජනතාවගේ මානවකම් රැකීම තමන් විසින් ඉටු කරන්නේ. වෙන රටක් ඇඟිල්ල දික්කලා පෙන්නවා. එතෙන්ට මේ ප්‍රශ්නේ ගෙනේම සම්බන්ධයෙන් මොකද අපේ රටේ පාලකෝ ලැජ්ජාවට පත් වෙනවා.